පළමු වගකීම ලෙස අද දින ඉදිරිපත් කරලා තිබෙනවා වැට්වල සංශෝධනය. අපි ඒ පිළිබඳව දින 7ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පාර්ලිමේන්තුව බුල්ඩෝස්කරණය කරගෙන ජනතාව මත බදු පැටවීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාසේ දෙවනිදා කියන හදිසියේ මුදල් අමාත්‍යාංශය විසින් සිල්ලර තොග වෙළඳාමට 15%ක් වැට් කියලා. ඉතින් එතකොට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා පාර්ලිමේන්තුව බුල්ඩෝස්කරණය කරලා තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටපතන්න බලාපොරොත්තු වෙනවා. වෙන විකල්පයක් නැති නිසා.